වර්තමානයේ සොග වෙළඳපොළ පිටපතුව සහ සිටි වෙළඳපොළ වල රුපියල් 99 ඊ අතර සොග වෙළඳපොළ යාලුවී වෙන්නේ. මේට ප්‍රධාන හේතුව තමයි දෙසැම්බර් මාස 16 වෙනි ආසන්න දිනේට රේගුබඩු කිලෝවක් සඳහා රුපියල් 6කින් වැඩි වුණා. ඒ අනුව වර්තමානයේ සීනි කිලෝවක් සඳහා රුපියල් 13ක රේගුබඩු ප්‍රමාණයක් ඉවන්ට සිද්ධ වෙනවා. ඉතින් මේ අනුව දැනට වියදම් සියල්ල බලනකොට එක සීනි කිලෝවක් සඳහා දැන වියදම තෝරුව දක්වා වියදම රුපියල් 105 පමණ වෙනවා. ඉතින් මේ අනුව සීනි මිල දැනට පවතින්නේ රුපියල් 99 ඊයයි අතර. අපි කිසිසේ පහත ගෙනීමට හැකියාවක් නැහැ කියන එක තමයි අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ.